සදහවත් වාසනාවන්ත පින්නතුනි, අද අප පැහැදිලි කරන්නට බලාපොරොත්තු වන්නේ දීඝනිකායේ ඇතුළත් වන සීකාලක සූත්‍රය. භාගතුන් වහන්සේ මේ සූත්‍රය තුළින් පැහැදිලි කරන්නේ ගෘහස්ථ ජීවිතයක් මනාව කළමනාකරණය කරගෙන මෙලවත් ජයගෙන පරලොවත් ජයගෙන නිර්වාණාබෝධය කරා යන ගමන් මඟ විසිතුරු කරන්න නිර්පද්‍රිත කරගන්නට අවශ්‍ය කරන උපදේශ මාලාවක් මේ සූත්‍රයෙන් දැක්වෙනවා. ගෘහස්ථ ජීවිතයේ කළමනාකරණය කරගත යුතු ආකාරය හැම පැත්තකින්ම ඉතාම මැනවින් දේශනා කරපු සූත්‍රයක්. විශේෂයෙන් පෙරදිග වැසියන් බටහිර වැසියන්ගේ ඉමහත් කීර්තියට භාජන වෙනට හේතුනෙත් මෙන්න මේ සිගාල සූත්‍රය තුලත් කරුණෝ අපේ පෙරදිග වැසියන්ගේ ජීවිත තුළින් ක්‍රියාත්මක වීම නිසා ඔවුන්ගේ ගෘහස්ථ ජීවිතය ඉතාමත් සාමකාමී සතුටුදායක ජීවිත බවට පත් කරගන්නට හේතුණු නිසා. භාගතුන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයේ වාසය කරන සමයක සිගාලක කියන ගෘහපතියා අරබයායි මේ සූත්‍රය දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ දිනක් දැක්කා මේ සිගාල කියන ගෘහපතිතුමා උදෑසන අවදි වෙලා ඔහුගේ ඇඳුම් හිසකෙස් වතුරෙන් තෙමාගෙන ඔහු සදිසාවන්ට වන්දනා කරන ආකාරය දැකලා මෙන්න මේ නිමිති කරගෙනයි සූත්‍රය දේශනා කළේ. භාගතුන් වහන්සේ දිනක් උදෑසන පිණ්ඩපාතේ වැඩම කරන අවස්ථාවේ උන්වහන්සේ දැක්කා මේ සිගාලක ගෘහපතියා රජගහනුවරින් නික්මෙලා ඔහුගේ ඇඳුම් සහ හිසකෙස් තෙතපරිතව සදිසාවන්ට වන්දනා කරන ආකාරය. මේ සිද්ධිය දැකපු භාගතුන් වහන්සේ මේ තරුණයාගෙන් ප්‍රශ්න කළා කුමක්ද මේකට හේතුව කියලා. ඔහු පැහැදිලි කරනවා ඔහුගේ පියා මියන අවස්ථාවේදී මේ වගේ උපදේශයක් දුන්නා සදිසාවන්ට දිසාහයට උදෑසන නමස්කාර කරන්න කියලා. අන්නේ පියතුමාගේ වචනයට ගරු කිරීමක් වශයෙන් මේ ආකාරයට කටයුතු කරනවා කියලා. භාගතුන් වහන්සේ මේ වෙලාවේ සඳහන් කරනවා ගෘහපතිය ආර්ය විනේහි සදිසාවන් දිසාහයට වන්දනා කරනවායි කියන්නේ මීට වඩා වෙනස් දෙයක්. මෙහෙම නෙවෙයි ආර්ය විනේහි සදිසාවන් නමස්කාර කරනවායි කියලා කියන්නේ. මේ අවස්ථාවේදී මේ තරුණයා භාගතුන් වහන්සේගෙන් විමසා සිටියා ස්වාමිනිය සේනම් ආර්ය විනේහි සදිසාවන් වන්දනා කරන්නේ කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කරනවා ආර්ය ශ්‍රාවකේ කොහොමද සදිසාවන්ට ගරු සැලකිලි දක්වන්නේ වන්දනා කරන්නේ කියලා. ඊට කලින් උන්වහන්සේ තවත් කරුණු 14ක් පැහැදිලි කරනවා. සතර කර්ම කිලෙස, සතර අගති සහ අපායට හේතු වන කරුණු 6ක් වශයෙන් කරුණු 14ක් මුලදී සඳහන් කළ තමයි මේ සදිසාවන් දේශනා කළේ. යම් කෙනෙක් මේ ආකාරයට කටයුතු කරනවා නම් උභය ලෝක විජයය පටිපන්නෝ හෝති. ඒ තැනැත්තා දෙලොවම ජය ගන්න කෙනෙක් කියලා සඳහන් කරනවා. ඒ තැනැත්තා මෙලවත් උත්සාහයෙන් වැඩ කරලා පරලොවත් සුගතිගාමි වෙන ආකාරය පැහැදිලි කරනවා. අප මෙහිදී පැහැදිලි කරන්නේ සිගාල සූත්‍රයේහි එන කරුණු ඉතාම කෙටියෙන් සංක්ෂිප්තවයි. සූත්‍රයේ ප්‍රධාන වශයෙන් දේශනා කරන්නේ මුලින්ම කරුණු 14දී ප්‍රථමයෙන්ම සඳහන් වන්නේ සතර කර්ම ක්ලේශ ගැන. පානාති පාතං අදින්නාදානං මුසාවාදෝච උච්චති පරදාර ගමනං චේව නප්පසංසන්ති පණ්ඩිතා. ප්‍රාණඝාතය, සොරකම, බොරු කීම සහ පරදාර සේවනය කියන වැරදි කාම සේවනය කියන මෙන්න මේ කරුණු හතර සතර කම්ම කිලේශ වශයෙන් පැහැදිලි කරනවා. ආර්ය ශ්‍රාවකේ මෙන්න මේ කරුණු හතරෙන් වෙන් වෙන බව සඳහන් කරනවා. යම් කිසි කෙනෙක් අතේ මේ වරදි සිද්ධ වෙනකොට ඒ ඔහුටත් සමාජයටත් මෙලොවටත් පරලොවටත් හානිය, සමාජයට බය වෛරය දෙන කරුණු හතරක් විදියට දක්වනවා. ඊළඟට සඳහන් වන්නේ සතරාගති පිළිබඳව. චන්දා, දෝසා, භයා, මෝහා යෝ ධම්මං අතිවත්තති නීයති තස්ස යසෝ කාලපක්කේව චන්දිමා. යම් කිසි කෙනෙක් සතරගතියෙන් යුක්තව වැරදි කර්මයන් පාප කර්මයන් කරනවා නම් ඔහු හරියට අවපස්ස සඳමෙන් ටිකෙන් ටික ඔහුගේ ගුණය දියුණුව පිරිහෙනවායි කියලා. මොනවද ඒ කාරණා හතර? ඒ තමයි ඡන්දා දෝසා භයමෝහා. යම්කිසි කෙනෙක් ක්‍රියා කරනකොට ඔහු තීරණ ගන්නේ ක්‍රියා කරන්නේ ඡන්දයෙන් අගතියට ගිහිලා නම්, ද්වේෂයෙන් අගතියට ගිහිලා නම්, බයෙන් අගතියට ගිහිලා නම්, මෝහයෙන් අගතියට ගිහිලා නම්, අන්න ඒ තැනැත්තා පිරිහෙන තැනැත්තේ කියලා සඳහන් කරනවා. මේ කරුණෝ මාර්ගඵල ලබන කම්ම අපේ ජීවිත තුළ කිසියම් ප්‍රමාණයකින් තියෙනවා. හැබැයි මෙහිදී අවධාරණය කරන්නේ ශ්‍රුතවත් ආරි ශ්‍රාවකෙක් මේ කරුණෝ අගතියට ගිහිල්ලා ඔහුගේ අතින් වැරදි ක්‍රියාවන් සිදුවෙන්නේ නැහැ කියලා. ඔහු ළඟ ඡන්දය තිබුණට, ඔහු කාමයේ වරදා හැසිරෙන මට්ටමට, බොරු කියන මට්ටමට, සොරකම් කරන මට්ටමට ඔහු වැරදි වලට පෙළඹෙන්නේ නැහැ. ඔහුගේ ද්වේෂය තිබ්බට ඔහු අනිත් ඇයට රළු පලස වචන වලින් කතා කිරීම ප්‍රාණඝාතයේ මට්ටමට ඔහුගේ ද්වේෂය අගතියට යන්නේ නැහැ. ඔහුට බය තියෙනවා. ඒ බය තිබුණත් ඔහු පස්පව කරන මට්ටමට ඔහු ඒක ඉහළට ගන්නේ නැහැ. ඔහුගේ ළඟ මෝහය තියෙනවා. එහෙත් ඔහු අපාගත වෙන මට්ටමට, දහම්මගෙන් වෙන් වෙන මට්ටමට ඔහු මෝහය වැඩි කරගන්නේ. මෙන්න මේ හතර, ඡන්ද, ද්වේෂ, බය, මෝහ කියන මේ කරුණු හතරෙන් වෙන්වීම ආරි ශ්‍රාවකයෙක්ගේ ජීවිතය තුළ සුවිශේෂ ලක්ෂණයක් විදිහට දක්වනවා. ඊළඟට පැහැදිලි කරන්නේ අපාය මොකහය ගැන. මෙලව ජීවිතයත් අසාර්ථක වෙලා පරලෝ ජීවිතය දුගතිකාමී වීමට හේතු වන කරුණු හයක් බුදුරජාණන් වහන්සේ මෙහිදී සඳහන් කරනවා. මද්රහුවේ භාවිතය, විකාලයේ වීති සංචාරය, උත්සව ආදිය නැරඹීමට යාම, සෝදුව, පාප මිත්‍රාශ්‍රය, අලස බව. මෙන්න මේ කරුණු හය අපාය මුක සැපයෙන් ඉවතට යාමට හේතු වන කරුණු. මෙලව ජීවිතයත් අසාර්ථක වෙලා ධර්මයෙන්ුත් පිරිහිලා පරලෝ ජීවිතයත් දුගතිගාමී බවට හේතු වන කරුණු හයක් ඇටියට මෙහිදී සඳහන් කරනවා. මේ කරුණු පැහැදිලි කරලා විශේෂයෙන්ම මිත්‍රත්වයේ පිළිබඳව පැහැදිලි විග්‍රහයක් සිදු කරනවා. ඊට හේතුව තමයි අපේ ජීවිතයේ යහපත් මඟට යොමු කරලන්නටත් අසාර්ථක වෙනටත් හේතු වන ප්‍රධාන නිර්ණායකයක් මිතුරන් විසින් සිදු කරන නිසා. එහෙදී මිත්‍ර ප්‍රතිරූපකයන් මිතුරන්සේ පෙනී සිටින මිතුරන් ගැන දක්වනවා. ඕන කොටස් හතරකට දක්වනවා. අඤ්ඤදත්තු හර මිත්‍රයා, අනිත්‍යගේ දේවල් පැහැරගන්න කෙනා, වචේ පරම වචනෙන් පමණක් උදව් කරන, අනුප්‍රිය බාණේ අප්‍රිය වචන කතා කරන, අපාය සහායක වශයෙන් පාප මිත්‍රයන් මිත්‍ර ප්‍රතිරූපකයන් හතරක් දක්වනවා. ඒ වගේම සුහන මිත්‍රයන් හතර දෙනෙක් පැහැදිලි කරනවා. උපකාරක, සමාන සුඛ දුක්ක, අත්තක්හායි අනුකම්පක වශයෙන්. මෙන්න මේ විදිහට අපට මිතුරන් හඳුනා ගන්න පුළුවන් වුණොතින් පාප මිත්‍රයන්ගෙන් මිදිලා අපට සැබෑ මිත්‍රත්වය කරලා ළඟා වෙන්නට පුළුවන්කම තියෙනවා. මෙන්න මේ කරුණ ටික දක්වලා තමයි බුදුහාමුදුරෝ සදිසාවන් සඳහන් කරන්නේ. අර සිගාල මානවකයා සිද්ධ කළා වූ සදිසාවන්ට බුදුදහමෙන් ඉදිරිපත් කරන අර්ථකථනය මෙහිදී දක්වනවා. මාතා පිතා දිසා පුබ්බා ආචාර්යා දක්ෂිනා දිසා, පුත දාරා දිසා පච්චා මිත්තා මච්චාච උත්තරා, දාසකාම කරා හෙට්ටා උද්ධං සමන බ්‍රාහ්මණා, ඒතා දිසා නමස්සේය අලමත්තෝ කුලේ ගිහි. මව්පියන් පූර්ව දිසා විදියටත්, ගුරුවරුන් දකුණු දිසා විදියටත්, දරුවන් සහ තමන්ගේ භාර්යාවන් බටහිර දිසා විදියටත්, මිත්‍ර අමාත්‍යවරුන් උතුරු දිසා වශයෙන්ොත්, දැසේ කම්කරුවන් යට දිසා වශයෙන්ොත්, ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉහළ දිසා විදියටත් දක්වලා මෙන්න මේ සමාජ ස්තරයන් කොටස් 6කට බෙදමින් ඔවුන්ගේ යුතුකම් මැනවින් ඉටු කිරීමෙන් ඔවුන් මෙලව ජීවිතය සාර්ථක කරගෙන පරලෝ ජීවිතය සුගතිගාමී වෙන ආකාරය සිකාන සූත්‍රයෙන් සවිස්තරාත්මකව දක්වනවා. මේ කරුණු අනුගමනය කරමින් දිනෙන් දින අපේ ජීවිත අර්ථවත් කරගන්නට, දහමට යොමු කරගන්නට, සතුට සැනසීම වෙත යොමු වෙන්නට අදිස්ථාන කරගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පත් සැලසේවා. මේ උතුම් කුසලයේ බලයෙන් ඔබ අප හැම දෙනාටම ධර්මාභෝධයම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දෙනාටම තුනුරුවන් සරණයි.